ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී පහදා වදාළ කාලීන ධර්ම සවනං ඒකං මංගල මුත්තමං කියන මේ බුද්ධ වචනයේ සුදුසු අවස්ථාවන්ෙහිදී සදහම් පදයක් සවන් දීම මෙලව සුභසෙත පරලව සුගතිය සාන්ත නිවන ගෙන දෙන මහා මංගල ධර්මයක් බව දේශනාවේ සඳහන් වෙනවා. අද මේ දවසේදී ධර්මානුශාසනාව කිරීම සඳහා කල්ැතුව අපි බලාපොරොත්තු වී සිටින නමුත් මේ ශ්‍රී ඥානාරාම ධර්මායතනස්ත සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ බලවත් ඉල්ලීම නිසා මේ අවස්ථාව සැලසුණා. විශේෂයෙන් ඉතාම ටික දවසකින් මේ ධර්ම දේශනා වාරයේ සම්පාදනය වී තිබෙන්නේ. එසේ නමුත් විශාල පිරිසක් එක්වාසු වෙලා මේ ශාලා පුරාම තැන්පත් වෙලා ඉන්නේ ඇති දසින කොට ආශේ දෙවිදේවතා උසාදුකාර දෙනේ. දැන් මේ අපි මාතෘකා කරන්න යෙදුනේ සර්වඥන් වහන්සේ විසින් සංඝ පිරිස 500 නමක් රහත් ඵලයේ පිහිටුවා වදාළ එසේම තවත් වාසිට භාරද්වාජ කියන සාමණේර දෙන්නම අරිහත්ත්වයට පමුණුවන්න යෙදුණු දේශනා දෙකක් සම්බන්ධව මාතෘකාවකුයි. අග්ගඤ්ඤ සූත්‍රයේ නමින් සරුවත්යන් වහන්සේ විසින් මේ වාසිට භාරද්වාජ කියන ත්‍රිවේදී පරප්‍රාප්ත වූ බ්‍රාහ්මණ මානවකයන් දෙදෙනෙකු සසුංගත වෙලා ඉන්න අවස්ථාවේදී සරුවත්යන් වහන්සේ වෙත පැමිණ ඒ ඇත්තන්ගේ නිවෙස්වල ඒ බ්‍රාහ්මණ වංශයේ ආයතන කතාවන් අහලා සරුවත්යන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන්න යෙදුණා. ඒ දේශනාවෙන් විශේෂයෙන් හඳුන්වන්නේ ලෝකයේ පිළිබඳව අතීත අනාගත යථා තත්ත්වයයි. මේ ගාථානික මාතෘකා කළ දේශනිය හඳුන්වන්නේ සප්ත සුරියුග්ගමන සූත්‍රය. ඊන 500ක් දෙනා වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ගාථා දෙකේ කෙටි තේරුම පළමුවෙන් අපි තේරුම් ගනිමු. සීලං සමාධි පඤ්ඤාතේ විමුක්තියට අනුත්තරා. ලෝකෝත්තර සීලයක්, ලෝකෝත්තර සමාධියක්, ලෝකෝත්තර ප්‍රඥාවක්, ලෝකෝත්තර විමුක්තියක් සර්වඥන් වහන්සේ විසින් ආબોධ කරගන්න යෙදුනා, ප්‍රතිලාභ කරගන්න යෙදුනා. මේ ධර්මයන් සර්වඥන් වහන්සේ මෙන්නමින් ආબોධ කරගත් බව ඒ පළවෙනි ගාථාවෙන් හැඳින්වෙනවා. ඒ දේශනාවෙහි ඉතිරි ගාථාවේ සඳහන් වෙන්නේ මේවා භික්ෂු සංඝයා වහන්සේට පහදා දීන සර්වඥන් වහන්සේ බෝධි මූලයේදී ක්ලේශ පරිනිර්වාණයට පත් වූ ආකාරය පැහැදිලි කිරීමකුයි. සර්වඥන් වහන්සේ වැඩි ඉන්න හැම තැනකදීම ලෝදසේ බලවදාරණ බුදු ඇති. සෑම අලුයම් කාලයක දිනචරියාවේ තියෙන බොහොම සුළු වේලාවක් අලුයම් කාලයක මහා කරුණා සමාපත්තියට දොළොස් කෝටි ලක්ෂ වාරයක් සමමැදී ඉන්නේ බුදු ඇස විදුවන සිරිත. සංඝයා භාගයේත් ඒ විදිහටම කරනවා. දවසේ සූවිසි කෝටි ලක්ෂ වාරයක්ම මහා කරුණා සමෝතර සමාදිනවා. දවසට දේවාලයක්ම බුදු ඇසින් ලෝදේශ බලනවා දසදහසක් වල. මේ බුදු ඇස කියලා කියන්නේ අනිකොත් විශේෂ ප්‍රඥා චක්ෂුස්වත වඩා විශේෂත්වයක් දරන ප්‍රඥා දෙකක්. ඉන්ද්‍රිය පරෝ පරිඥානේ සහ ආශයනුසේනාන. මේ දෙක විදෙව්වම ඒ දවසේදී සෝවාන් වීමට, සකදාගාමි, අනාගාමි, රහත් වීමට සුදුසු අය මැවි පේනවා. සමහර කෙනෙක් දමනය කළ යුතු අය මැවි පේනවා. අනුකම්පා කළ යුතු අය මැවි පේනවා. ඒ හැම තැනකදීම සරුවඥන් වහන්සේ අවස්ථානුකූලව ඒ අයට පිහිට වෙනවා. එක් අවස්ථාවක වැඩි හිටිය අම්බපාලි වනේ. ඒ කියන්නේ විශාල මහනුවර රාජකීය උයනක් තියෙනවා අම්බපාල උයනකේ. අම්බපාලි උයන කියන්නේ ඒ උයන යම්ගහක් ළඟ ඕපපාතිකව පහළ වුණානේ අම්බපාලි ගණිකාව. එතුමිය දෙවඟ දක්වාගේ. එතුමියට ඒ උයන තැවරුවා. පසු කාලයක මේ අම්බපාලියට දරුවෙක් උපන්නා දිමල කොණ්ඩඤ්ඤකිය. දිමල කොණ්ඩඤ්ඤ බුදුසසුනේ පැවිදි වී මහා රහත්භාවයට පත් වුණා. ඊළඟට මේ අම්බපාලි ගණිකා තුමියත් ධර්මයේ පිහිටලා තමන්ගේ උයන බුදුපාමොක් සංඝරුවනට පූජා කළා. මේ නිසා ස්නේ පැවිදි වෙලා තව කෙලෙසුන්නස අරිහත්ත්වයට පත් වුණා. එක දිග කතාවක්. මෙන්නේ උයනිය වැඩි වෙන අවස්ථාවක ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩියා භාවනා කමඨාංග ගැන වැඩි විස්තර අසා දැනගන්නට. ඒ ස්වාමීන් වහන්සේලාගේ භාවනා වශයෙන් පුරුදු කරමින් තිබුණේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය ලක්ෂණේ තමයි හැමතැනම අරමුණු කරමින් භාවනාව යෙදුනේ. සර්වඥන් වහන්සේට පැමිණියාම සර්වඥන් වහන්සේ ඒ ඇට ගැළපෙන ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. ඒකට කියන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. සප්ත සූර්ය පාතු භව සූත්‍රය කියලා කියනවා. ඊළඟට මේ වාසෙත් බාරද්වාදි කියන දෙන්න කරුණ වයසේදී බුදු සසුනේ පැවිදුණේ දෙමෝපියන්ගේ පව අකමැත්ත කීදී. නමුත් මේ දෙන්න බුදු සසුනේ පැවිදුණේ මහා වාසනාවකට. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ දවස වැඩ සිටියා මේ පූර්වාරාමයේ. පූර්වාරාමයේ ඉගිමානේ සරුවඥන් වහන්සේ සක්මන් කරන තැනට මේ දෙන්න ආවා. පැවිදි වෙච්ච අලුත. එලාවේදී විමසුවා කොහොමද තමන්ගේ ඥාතීන් තමන්ගේ වංශයේද ගුරුවරු ඔයයන් කොහොමද කියන්නේ? අනේ ස්වාමීනි, ඉතුරුවක් නැතුව අපට චෝදනා කරනවා, බණිනවා, ගර්හා කරනවා. ඉතින් සාරුවක්යන් වහන්සේ සියල්ල දන්නවා. දැනගෙන මේ දෙන්නා වෙනිනුත් මේ සප්තසූර්යෝද්ගමන සූත්‍රයට අදාළ විස්තර දේශනාවක් පැවැත්තුවා. දේශනා අවසානයේදී මේ සාමණේර දෙනමම සවකලෙස්නස රහත් වුණා. දැන් ඊළඟට අපි සලකා බලමු ලෝකය පිළිබඳව ඇතිවීම නැතිවීම සියල්ල සවිස්තරව දේශනා කළ සූත්‍ර දෙකක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය සහ අසත්ත සුරියුග්ගමන සූත්‍රය. විශේෂයෙන් ගෞතම බුදු කෙනෙකුන් වහන්සේ හැර එන කිසිම ශාස්ත්‍රවරයෙක් මේක දැක්කේ නැහැ, දේශනා කරලා නැහැ. එනිසාම සාරවත්යන් වහන්සේ ඉදින් දේශනා කළා, මහණෙනි මාමී කියන දේශනාව සෝවාන් ආර්යයන් වහන්සේ නමක් හැර කවුද විශ්වාස කරන්නේ? කාටද මේක අදාගන්න පුළුවන් වෙන්නේ? අඩුගානේ සෝවාන් වෙලාවත් හිටියනම් තමයි වැටෙන්නේ පිළිගන්නේ කියලා. ඒ තරමට මේ ගැන බොහෝ දෙනා නොදන්නා නිසා නොදැක්ක නිසා සැක කරනවා. එසේ නම් යම් කිසි කෙනෙක් කෂ්ඨ සමාපatti ලාභීව පංච අභිඥා වැඩුවා නම් උබ්බේ නිවාස ඥානෙ උපදවවාම ඒ තැනත්තන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද පූර්වී නිවාස ඥානෙ දේශනා කළා කියන අපේ සරුවක්යන් වාස්සේ සූත්‍ර වාසයක විශේෂයෙන් දස බල දේශනාවන්, රාගේම ඥාන විභංග දේශනාවන්, මහා සිංහනාද සූත්‍ර දේශනාවන් මේ වාගේ බොහෝ තැන්වල මේ උබ්බේ නිවාස ඥානය ගැන හඳුන්වනවා. විශේෂයෙන් අබුද්ධෝත්පාද කාලවල පවා තාපසවරු අෂ්ඨ සමාපත්‍ය ලාභයෙන් මේ අභිඥා පහ උපදවනවා. එයින් ඒ අත්කරන්න පුළුවන් වෙන කල්ප 40ක්, අතීතයේ කල්ප 40ක්, අනාගතයේ කල්ප 40ක් බලන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ අත්කරන්න එක සැකයක් ඇති වෙන්නේ නැහැ. එසේ නමුත් ඒ සම්බන්ධ සියල්ලෙන් සියල්ල දැන වදාලේ දේශනා කොට වදාලේ අපේ සරුවක්යන් වහන්සේ පමණයි. අනිත්‍ය මෙනෙහි කිරීම සඳහා ලෝක සත්‍යය යථාර්ථයෙන් ආબોධ කර ගැනීම පිණිස එයින් තමගේ සසර ගමන කෙටි කරගෙන මඟඵල නිවන් සුව ලබන්නට මේ දේශනාවන් මහෝපකාරී වෙනවා. අපි සලකා බලමු බෝධිනා පියාණකේන කල්ප කල්ප කියන මේ වචනේ. මේ කල්ප කල්ප කියන්නේ කල්පනා කොට ගත යුතු කාල පරිච්ඡේදය කියන තේරුමයි කල්පය කියලා කියන්නේ. එවැනි කාල පරිච්ඡේද තියෙනවා හතරක්. ආයුෂ් කල්පය, අන්තර කල්පය, අසංඛ්‍ය කල්පය සහ මහා කල්පය කියේ. ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යන්ගේ පරමායුෂයි. දසනිවි ලෝකේ දෙවියන්ගේ ආයුෂ සීමිතයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ආයුෂ සීමිතයි. මිනිස්යන්ගේ ආයුෂ අසීමිතයි. එක් කාලයකට වසර 10යි ආයුෂ. තව කාලයකට වසර අසංඛ්‍ය දක්වා ආශිතිය. ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ ආවශ්‍යිත කියන ආයුෂ් කල්පය. අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යන්ගේ පරමාශ අවුරුදු 100යි. එනිසා උන්වහන්සේ පින්වම් පාන්නේ තුන් මාසිකට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා. යමිතනන් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩි ඉන්නවා කියේ. එනේ කල්පය කියවේ ආයුෂ් කල්පය කියන්නේ වසර 100යි. කල්පාවශේෂ කියවේ අවුරුදු 120යි. ඒකට කියනවා ආයුෂ් කල්පය. අන්තර කල්පය කියන්නේ පින්නතුනේ වසර 10 සිට අසංකේ දක්වා මිනිසයන්ගේ ආයුෂ වැඩි වෙනවා කියවනේ. දැන් ආදි කල්පයේ මිනිසයන් අවුරුදු අසංකේයක් ආයුෂයි. දීර්ඝ කාලයක ඇවෑමින් ඒ ආයුෂ අනුක්‍රමෙන් දහගෙන දහගෙන දසවර්ෂයට බහිනවා. දසවර්ෂයට බැලලා සත්ව විනාශයක් වෙලා ඉතිරි ටික දෙනා කුසල් කරන්න පෙළඹීමෙන් අයමත් අසංකේ දක්වා ආයුෂ වැඩිනවා. මෙන්න මේ දසවර්ෂයට බහින කාලයට කියනවා අන්තර කල්පය කියලා. එවැනි අන්තර කල්ප ක්‍රම තියෙන තුනක්. ඒ කියන්නේ ශාස්ත්‍ර අන්තර කල්පය, ගුරු භික්ෂාන්තර කල්පය, රෝගාන්තර කල්පය කියලා. මිනිස්යන්ගේ సంతාන තුළ දේශ ආදී කුසල් බහුල වීමෙන් දසවර්ෂ කාලයේදී අමියාවද වලින් විනාශ වෙනවා, අපාගාමී වෙනවා. මිනිස්යන්ගේ సంతාන තුළ ලෝභය උත්සන්න වීමෙන් දසවර්ෂ කාලයේදී ගුරු භික්ෂ වීමෙන් එයින් අන්තර කල්පයෙන් විනාශ වෙනවා. ඒගොල්ල බොහෝ සෙයින් ප්‍රේත ලෝකෙ උපදිනවා. මෝහය උසන්න අකුසල් බහුල වීමෙන් මිනිසයන්ගේ වයස අවුරුදු 10ට බැහැලා එයි මේ සත්‍යන්තේ රෝගාන්තර කාලයේ කියලා වසංගත රෝගයන්ගෙන් විනාශ වෙනවා. එයින් මැරෙන වැඩි දෙන සුගතිගාමී වෙනවා කරුණාව ඇතිවලා. ඔය විදිහේ කාන්තර කාලේ විශ්ෂක්. විශ්ෂඥාම ඒකට කියනවා නිවට්ටාඨායි අසංඛේ කල්පේ කියලා. ඒ කියන්නේ මිනිස්යෝ දෙවියෝ ජීවත් වෙන කාලයේ නිවට්ටාඨායි අසංඛේ කල්පේ. දැන් ඔය තුන්වෙනි කල්පේ පිළිබඳවයි. අසංඛේ කියලා කියන්නේ වර්ෂ වශයෙන් සංඛ්‍යාවක් යන්න බෑ. අන්තර කල් වශයෙන් විශ්ෂයි. ඊළඟට ලෝකයෙහි විනාශය ආරම්භ වෙනවා. විනාශය ආරම්භ වීමේ ක්‍රම තියෙනවා තුනක්. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වීමේ ආරම්භය, ජලයෙන් විනාශ වීමේ පිළිවෙල, සුළඟින් විනාශ වීමයි කියන කරුණු තුනක් තියෙනවා. ඒකට කියනවා ත්‍රිවිධ සංවර්තය කියලා. තුන් ආකාරයේ සංවර්තය කියන්නේ විනාශ වීමේ පිළිවෙල. සංවර්තය තුනක් තියෙනවා මේ විදිහට ගින්නෙන්, ජලයෙන්, සුළඟින්. ඒකේ තියෙන ධර්මතාවක් ගින්නෙන් විනාශ වීම සිදුවෙන්නේ කල්ප විනාශයේ සිදුවෙන්නේ ලෝකවාසී සත්‍යයන්ට දේශ උස්සන්න වීම අකුසල් බහුල වීමෙනුයි. ලෝභ උස්සන්න අකුසල් බහුල වීමෙන් ජලයෙන් විනාශ වීමයි. මෝහ උස්සන්න අකුසල් බහුල වීමෙන් සුළඟින් විනාශ වීමයි. ගින්නෙන් විනාශ වීමේ කල්ප වාර 27ක් ගියාම තමයි අටවෙනි එක වතුරින් විනාශ වෙන්නේ. අයමත් ගින්නෙන් හතක් ගින් අටවෙනි කාල්ප විනාශයේ වතුරින් ඕම ගින්න අටවරක් අට 64 පිරෙන දවසේදී සුළුගෙන් විනාශ වෙනවා. ඒ විනාශ වීමේ සීමා තුනක් තියෙනවා. ගින්නෙන් විනාශ වීමේ සීමාව ධර්ම ලෝක තුනක්. ඒ කියන්නේ ආභාසරේ යට පරිත්තාම අපමානාභ ආභාසර කියන තේන් තුනෙන් යට. එනම් බ්‍රහ්ම පාරිසග්ග බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන මේ බ්‍රහ්ම ලෝක තුනත් එක්ක විනාශ වෙනවා. වසුරේ විනාශ වීමේදී බ්‍රහ්ම ලෝක හයක් එක්ක විනාශ වෙනවා. මුලින් කියපු තුනයි පරිත්තාම අපමානාභ ආභාසර කියන තුනත් එක්ක හය විනාශ වෙනවා. සුලංගින් විනාශ වීමේදී බ්‍රහ්ම ලෝක නවයක් විනාශ වෙනවා. පරිත්‍ත සුභ අපමාන සුභ සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝක තුනත් එක නවය විනාශ වෙනවා. ඔය විදිහට සීමා තුනක් තියෙනවා කල්ප විනාශය. ඇත්ත වශයෙන් මේ කියන අවස්ථාවන් එක සක්වලකට නෙමෙයි. සක්වලල කෝටි ලක්ෂයක් තියෙන එක මණ්ඩලයක්. සක්වල අනන්තයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. එයින් එක එක මණ්ඩල තියෙනවා. ඒවට කියනවා ආඥා ක්ෂේත්‍රය කියලා. දැන් ක්ෂේත්‍ර තුනක් තියෙනවා. ජාති ක්ෂේත්‍රය, ආඥා ක්ෂේත්‍රය, විෂය ක්ෂේත්‍රය කියලා. ජාති ක්ෂේත්‍රයේ කල්ප තියෙන්නේ මේ සක්වල වල තියෙන්නේ 10යි. ආඥා ක්ෂේත්‍රයේ සක්වල වල කෝටි ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශූ රතන සූත්‍රාන්ත දේශනාවාදී විශේෂ දේශනාවන්ගේ ආනුභාවය ප්‍රවට්නා කාල ප්‍රදේශය. කිසියම් ක්ෂේත්‍රය කියන්නේ සරුවක්යන් වහන්සේට පමණ කරමුණු වෙන අනන්ත පරිමාණ සක්වල වල තියෙන. එයින් එකවර හැදෙන එකවර නැසෙන මණ්ඩල තියෙන්නේ කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ දෙයිනේ. නිසා කෝටි ලක්ෂයක් සක්වල මේ විදිහට ඇතිවීම නැතිවීම සිදුවෙන හැටි දේශනාව සඳහන් වෙනවා. ගින්නෙන් විනාශ වීමේදී පළමුවෙන් සිදුවෙන්නේ කාමාවචර දේවතාවෝ බොහෝම දුක්ඛිත විලාසයෙන් මහසේ ඇවිදගෙන කියනවා තව අවුරුදු ලක්ෂයක් පමණ ගිය කල්ප විනාශ වෙනවා. ඒ නිසා කිසි තැනක ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. හැමෝම පන්සිල් දකින්නේ, කොහේ අටසිල් දකින්නේ, මෞඛ්‍ය උපස්ථාන කරන්නේ, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩන්නේ, ඥාන වඩා බමලෝට යන්නේ කියලා කාමාවචර දේවතාවෝ කියාගෙන යනවා. මේක දීර්ඝ කාලයක් පවතිනා මේ තමයි මේ පරිවිදේ. මේකට කියන්නේ කල්ප කොලාහලය කියලා. ලෝකේ කොලාහලවල් පහක් තියෙනවානේ, කලබල වීම පහක් තියෙනවානේ. කල්ප කොලාහලේ, බුද්ධ කොලාහලේ, චක්‍රවර්ති කොලාහලය, මංගල කොලාහලය සහ මොණිජ කොලාහලය කියලා. කොලාහල කියන්නේ මේ දෙවියන් එක්ක මේ මුළු රටවාසී නැත්නම් මුළු සක්වල වාසී දෙවියන් අතර පැවැත්වෙන මේ පණිවිඩය. ඉතින් මේ කල්ප කොලාහලයේ සිදුවෙන්නේ ලක්ෂ අවුරුදු ලක්ෂයකටත් කලින්. මේ විදිහට කල්ප කෝලාහලය ඇති වෙනකොට මිනිස්සු බොහොම බයටපත් වෙනවා. බයටපත් වෙලා අර වගේ පිළිවෙත් පුරන්න පටන් ගන්න කිසි කෙනෙක් පවක් කරන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩනවා සියලාදී ගුණ පුරලා. මනෝලෝකදී ධ්‍යාන ලැබුණා නම් දෙව්ලෝකට ගින් ධ්‍යාන වඩනවා. ඒ කාලේ දෙව්ලෝ මේ ජීව සම්පත් විඳිනා නෙමෙයි. සියල්ලෝම ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩා ආවස්තරින් ඉහළ බමතල වලට යනවා. සතරපාගත සත්‍යෝත්ථේ වාගේ නියත විසුදුකු ගත්තාය. අර ආඥා ක්ෂේත්‍රයේ හැර විෂා ක්ෂේත්‍රයේ කියන ඈතම ඈත අපාවයන් වලට මාරු වෙනවා. ඒත් අන්න ගොඩෙන් ලැබෙන්නේම නැහැ. අනේ සියලු දෙනාම අනන්ත පරි කර්මී කළාය පවා ඒ කල්ප විනාශ ආරම්භයේදී ගොඩේනවා. කිරිසං ප්‍රේත අසුර නරකාදී සියලු සත්වෝම අපරාපරිය වේදිනී කුසල කර්ම කියනවා. ඒ ඇතෝ මනුලෝවට එනවා, මනුලොවෙන් දෙව්ලෝවට යනවා, දෙව්ලෝවෙන් ධ්‍යාන වඩා බඹලෝ යනවා. කල්ප විනාශයේ ලක්ෂ්‍යයක් අවුරුදු 30 වර්ෂාපතනයක් වෙනවා දින 7ක්. ඉන්පස්සේ කවදාකවත් වෙහි බින්දුවක් නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි අසය ගානක් ඥාන මුළු මහත් පොළොව තලයේ පිටින් කාන්තාරා කාන්තාරයක් වාගේ වෙනවා. ගහක් වැලක් නැහැ. ඔක්කොම වේලලා. ඊළඟට දෙවෙනි වරට තවත් ආලෝක මණ්ඩලයක් පහළ වෙනවා. ඒකට තින් සූර්ය මණ්ඩලය කියලා කියනවා සම්මතයේ. සම්මතක දෙවි කංගේ විමානයක් නෙවෙයි. ඒ දෙවෙනි එක පහළ වෙනකොට පංචමා ගංගාව ඇල අනිකු සියලුම ඇල දොළ වැව් නිරුපකොළ ඔක්කොම ඉදෙනවා. තවත් දීර්ඝ කාලාන්තයක් යන තැන තුන්වෙනි සූර්ය මණ්ඩලය ඇතුළේ විශාල ආලෝක මණ්ඩලයක් ඇති වෙනවා. ඒක ඇති වුණා පංචමහා ගංගාවල් ඔක්කොම සිඳී ගියේ යනවා. තවත් දීර්ඝ කාලයක වෙමින් හතරවෙනි සූර්ය මණ්ඩලයක් උදා වෙනවා. ඒ වෙනකොට විශාල විල් වශයෙන් පැතුණු චද්දන්ත විල, කර්ණ මුණ්ඩ විල, උණාල විල, චද්දන්ත විල, මන්දාකිණී විල, සිංහ ප්‍රපාත විල, එවාගෙම මන්දාකිණී විල, සතකාර විල ආදී විල් හතම විල යනවා. ඒවා විශාල සාගරවල් වාගේ විශ්. ඊළඟ පස්වෙනි සූර්ය මණ්ඩලයකත් දීර්ඝ කාලයකින් පසු ඇති වෙනවා. මහා මොහොතේ වතුර බිඳුවක් වන්නේ තුවෙහි දෙනවා. තවත් දීර්ඝ කාලයක කැවැමින් පහළ වෙනවා හයවෙනි සූර්ය මණ්ඩලයක්. එතකොට කෝටි ලක්ෂයක් සක්වලේ පිටින් එකම දුමානයක් බාටපත් වෙනවා. මේ පොළොව තලයේ සිට බමතලයේ තුන්වෙනි බමතලයේ දක්වා කියන්නේ මහා බ්‍රහ්ම තලයේ දක්වා එකම දුමානයක් බාටපත් වෙනවා. තවත් දීර්ඝ කාලයක කැවැමින් හත්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනකොට මුළු මහත් සක්වලවල් කෝටි ලක්ෂයක් ගිනි ගන්නවා. ඒ ගිනි ජාලාව අතරක් නැර දැල්මෙලා දැල්මෙලා බ්‍රහ්ම ලෝක තුනත් එක්ක දිව්‍ය ලෝක හය ඔක්කොමත් එක්ක දවනවා. මේ මහා පොළ ඔක්කොම පුච්චලා දානවා. මේ ඔක්කොම අහසට නැගෙනවා. ඔය මහා මේරු පර්වත කියන විශාල පර්වත, ඒ වගේම අනිකුත් සියලුම කඳු මුදු ඔක්කොම අහසට යනවා. ඒ ඔක්කොම දින්නින් පිච්චෙනවා පිච්චලා මේක දින්දුවක්වත් අලු නැති ඔක්කොම ඉඳලා අවසන් වෙනවා. කපුර දැල්වා වාගේ වෙනවා. මේ කියන සියල්ලම සිද්ධ වෙන්නේ සුළු පටු කාලයක් යනවා නෙමෙයි. අන්තර කල්ප 20ක තරම් දිග කාලයක් ගත වෙනවා. ඒ තරම් පුදුමයි මේ කල්ප විනාශයේ සිදුවීම. ඒ විනාශයල අවසන් වෙන්නේ අන්තිමේදී අජට ආකාශ වෙනවා. අසයි මේ මහ පොළොව තිබුණු ප්‍රදේශය ඔක්කොම අජට ආකාශ වෙනවා. අන්ධකාර වෙනවා. උලම් බිංදුවක්වත් නැති වෙනවා. ඒ විදිහට මුළු මා ලෝක ධාතු කෝටි ලක්ෂයක් හේ පිටින්ම අන්ධකාර වෙනවා. ඒ තත්ත්වයට පත් වෙන මහා කල්පයෙන් හතරෙන් එකක් යන, ඒ කියන්නේ අන්තර කල්ප 20ක් තරම් කාලයක් යනවා. බමලෝගීකු බ්‍රහ්මියෝ කෙලෙස් නැති කළා නෙමෙයි නෙගියේ. ඒ ඇත්තන්නේ තියෙනවා සංයෝජන 10ම. ඒ ඇත්තෝ ඉහළ ඉඳගෙන හිතනවා, ඔහෝ මේ නැති වෙච්ච බ්‍රහ්ම ලෝක තුන ඇති වෙත්වා, දිව්‍ය ලෝක 6 නැවත ඇති වෙත්වා, මනුලෝක සකස් වේවා. ඔය වයිතින් හිතෙනවා. මොකද ඒ ඇත්තෝ පහළට එන්න බොහොම කැමැති. එක්කෙනෙක් නෙමෙයිනේ සමාන කරන්න බැරි විශාල ජනකාවක්. ඒ සියල්ලෝම මේවා හිතන්නේ චිත්තේ ප්‍රතිකරගෙන උතුසමුට්ටාන සතර ධාතුන් පහළ වෙනවා. කලමින් ඊටාම සියුම් පොද වැස්සක් ඇති වෙනවා. කල්යන්න යන්නේ කුසාන් ධාරානිපාත වර්ෂාවල් බාටපත් වෙනවා. ඒ අතර උඩින් වටින් පිටින් හැමතැනින්ම සුළඟ ඇවිල්ලා ඒ ජලයේ සම්පින්දනය කරනවා. සම්පින්දනය කරමින් බ්‍රහ්ම ලෝක තුන තිබුණ ඇතීට නිර්මාණය වෙනවා. ජීව ලෝක හය තිබුණ ඇතීට නිර්මාණය වෙනවා. මනෝ මේ පොළොව තලයේ ගංගා පර්වත භූමි මහ සමුද්‍ර මේවා තිබුණ ඇතීට හිටෙනවා. යම් කෙනෙක් මවනවා නෙමෙයි. ඒ බ්‍රහ්මයන් එතන සිටිවිල්ල නිසා චිත්තේ ප්‍රත්‍යකරගෙන උතුසමුට්ටානික වශයෙන් උයි මේ ලෝක ධාතු ආරම්භ වෙන්නේ. අත වශයෙන් මේ විදිහට ආරම්භ වෙන්නත් කියනවා දිවස්ස අසංඛ කල්පයේ කිය. දැන් අද විනාශ වෙමින් තිබිච්ච කාලයේ කියනවා සංවට්ඨ අසංඛ කල්පය. විනාශ වී පවට්න අන්ධකාර කාලය මහා අන්තර කාලක විශ්වගතන කාලයක් ඒකට කියනවා සංවට්ඨ ථායි අසංඛ කල්පය. ඊළඟට හැදෙමින් පවට්න කාලයට කියනවා විවට්ඨ අසංඛ කල්පය කිය. මේ දෙක අසංඛ කල්ප හතරක් එකතු වුණාම ඒකට කියනවා මහා කල්පය කිය. ඔය මහා කල්පයේදී කියනවා අන්තර කල්ප 80ක ප්‍රමාණයක්. එයින් මේ මිනිස්යෝ දෙවියෝ යත බ්‍රහ්ම ලෝක වල තුනක් අය ජීවත් වෙන්නේ අන්තර කල්ප 20ක තරම් කාලයක් පමණයි. අනිත් තුන් කාලයේම මිනිසයන් දෙවියන් මේ පොළොව තලයේ ඇසුරක් නැහැ, දිව්‍ය ලෝක නැහැ, බ්‍රහ්ම ලෝක තුනකුත් නැහැ. ඔය වගේම වතුරෙන් විනාශ වීමේ අවස්ථාව සිද්ධ වෙන්නේ මේ ගින්නෙන් විනාශ වීම වාර තුනක් මහා කල්ප තුනක් විනාශ තුනන්නේ හතක් විනාශ වෙලාට පස්සේ අන්තිමේදී වතුරෙන් තලවාගේ කාර වර්ෂාවක් ඇති වෙනවා. කාරම් වර්ෂාවක්. ඒ කාරම් වර්ෂාව තවෙන ඔක්කොම දිය වෙනවා. ඔක්කොම දිවිලා දිවිලා දිවිලා මේ කෝට්ලාශයසක් කළේ පිටින් ජලාශය වෙනවා. ඒ ජලාශයල අන්තිමේදී මහා අන්ධකාර වෙලා ජලයත් අවසන් වෙනවා. ඒ විනාශ වීමේ කාලයත් අර වගේ මන්තර කල්ප විශ්වක කාලයක් තිස්සේ විනාශ වෙනවා. එයින් බ්‍රහ්ම ලෝක හයත් එක්කයි විනාශ වෙන්නේ. අර වගේම කාල පරිච්ඡේදයේ විනාශ වෙමින් පවතින අන්තර කල්ප විශ්වක කාලයක් විනාශ වී අධික ආකාශෝ පවතින අන්තර කල්ප විශ්වක කාලයක් එවැගේම හැදීමින් පවතින අන්තර කල්ප විශ්වක කාලයක් හැදී පවතින අන්තර කල්ප විශ්වක කාලයක්. ඒ නියත වතුරෙන් එකවරක් නැවත ගින්නෙන් හතරක් කොහොම ගෙවිලා 64 වාරයේදී සුනගින් විනාශීම ආරම්භ වෙනවා. ඒ වෙලාවේදී ඇති වෙන සුනග නිසා මේ මහා පොළොව අහසට ගන්නවා. ඔක්කොම ගල් පර්වත පවා සුනු විසුණු කරනවා. බමලව දෙවියන් ඔක්කොම විසුණු කරනවා මේ සුනගි. කෝට් ලක්ෂයස්සක් කළ මුළු ඔක්කොම දුහිලි බාටපත් කරනවා. දුහිලි බිඳක්වත් ඇති නොවන ඇති විනාශ කරනවා. ඒක මහා විනාශයක් කල්ප 64කට වරයි සිද්ධ වෙන්නේ. ඒකදී බ්‍රහ්ම ලෝක නම්යක් එක්ක විනාශ වෙනවා. මෙන්න මේ කියන අවස්ථා තුන මේකට කියනවා සංවට තුන කියලා. ජලයෙන් ගින්නෙන් ජලයෙන් සුළඟින්. ඊළඟට විනාශ වීමේ සීමා තුනක් තියෙනවා. ප්‍රථම ඥාන තලයේ, ဒုတိය ඥාන තලයේ, තෘතිය ඥාන තලයේ. ප්‍රථම ඥාන තලයේ සිට පහළ සියල්ලම ගින්නෙන් විනාශ වෙනවා. ဒုတိය ඥාන තලයේ සිට පහළ සියල්ලම වතුරෙන් විනාශ වෙනවා. තෘතිය ඥාන තලයේ සිට පහළ සියල්ලම සුළඟින් විනාශ වෙනවා. මෙන්න මේ විදිහේ කල්ප විනාශ වෙන ඇති සරුවක්යන් වහන්සේ දේශනා කරනකොට අර 500 ස්වාමීන් වහන්සේලාගේ අර වාසිත භාරද්වාජ සාමණේර දෙනමගේ පුදුම විදිහේ ප්‍රෝමෝද්ගමන ඇති වුණා. අවෝ පුදුම අද්භූත සිද්ධියක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනතරම් හිතාගන්න බැරි තරම් විනාශ වීමක්ද? එතකොට මේක දෙවි කෙනෙක් හිටියා, බුදු කෙනෙක් හිටියා සිදු වෙනවා වෙනවාමයි. බුදු රූපාල වෙන්නේ සීමිත කාලයක පමණයි. සරුවක්යන් වහන්සේ දේශනා කරන උපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවසාධාතු ධම්මාටිතා ධම්ම නියාමතා කියලා. සරුවක්යන් වහන්සේ නමක් පහළ වුණත් නූනත් ඒ ලෝක ස්වභාවයේ ඇතිවීම නැතිවීම කියන එක හැමදාම සිදුවීමෙන් තියෙන දෙයක්. ඒ සරුවක්යන් වහන්සේ අනුමුඛග්ග සංයුත්තේ සංයුත්ත සූත්‍රයේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරයේ මේ ලෝක සත්‍යය මේ කල්ප කියනක කොච්චර දිගද? මේ කල්ප කියනක දිග උපමාවකින් මිසක් කියන්න පුළුවන් කමක් නෑ වර්ෂ ගණනේ. යොදුන දිගපාල උස ඇති එක ඝන සෛලමේ පර්වතයක් උඩින් දේවතාවෙක් වසර 100කට වරක් යනකොට දිව සලුව තැවරීමෙන් මේ පර්වතයේ ගෙවිල ගෙවිල ගෙවිල පොළවට පස් වෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් යනවා කල්පය අවසන් වෙන්න. යොදුන දිගපාල උස ඇති අවකොටුවක් පුරවලා මුඳුන් කරලා අවුරුදු 100කට වරක් එක එක ආභාත්‍යස් කරලා ගණන් කළත් ඒත් මේ කල්පය අවසන් වෙන්නේ නැතරම කල්පයේ දිගයි කියන එක දේශනා කළ තියෙන උපමාවක. ඒ වාගේ කල්පේ එකක්ද, දෙකක්ද, සියයක්ද, දහහක්ද, ලක්ෂයක්ද, කෝටියක්ද, අසංකේයයක්ද ප්‍රමාණ කරන්න බැරි තරම් කල්ප මේ ලෝක සත්‍යය ගමන් කරගෙන යනවා. උත්පාද ජරා මරණයන් පැත්තේ මේ ලෝක සත්‍යය මේ කාලයට යටත් වෙලා කාලේ අවස්ථාවන් මුහුණ පාමින් යනවා. සරුවක්යන් වහන්සේ බෝධි සම්භාර පුරන්න පටන් ගත්තේ විෂාසංත කල්පලාක්ෂයේ ඉඳලා. ඒ සීමිත කාලයක්. ඒ ඇර සරුවක්යන් වහන්සේ විසින්වත් කියලා නිම කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් මේ ලෝක සත්‍යමේ හැදෙන නැසෙන කල්පයට එකතු වෙලා සුගතේ දුගතිවල දුක් විඳින්න කාලය ගත කර නැති පහදා දුන්නා. එනිසා අන්තිමේදී සරුවක්යන් වහන්සේ දේශනා කරනවා අලමේ විච්ඡේවේ එවං අනිච්චා විච්ඡේවේ සම්මේ සංඛාරා එවං අද්වා විච්ඡේවේ සම්මේ සංඛාරා එවං අනස්සාසිතා විච්ඡේවේ සම්මේ සංඛාරා අලමේ විච්ඡේවේ සම්බ සංඛාරේසු නිබ්බින් නිතුං අලං විරජිතුං අලං විමුචිතුං. මාණෙනි මේ විදිහේ මේ සාස්ඛාර කියන ධර්ම අනිත්‍යයි ඇතුව නැතුව යන අනිත්‍යයි අද්වායි තාවකාලිකයි අනස්සාසිකයි සනසීමක් නැති දෙයකුයි. එනිසා මානමේ මේ සියලු සංස්කාරයන්ගේ කෙරෙහි කලකිරීම වටිනවා, නොයෙලීම වටිනවා, මේ අත්හැරීම වටිනවා කියන එක පාදා දෙමින් ත්‍රිලක්ෂණ චතුරාරි සත්‍ය පාදා ධර්ම දේශනාව නිම කළා. අත් වශයෙන් මේ විහිිතේ මේ මොහොතේදී හෝමෝත් ගමනේ වෙමි. බොම අභ්‍යන්තරී අවදි වීමකින් සිටියේ ස්වාමීන් වහන්සේලාගේ තේ සමාධි වෙන සමාධිය තුළින් විපස්සනා ඥාන පහළ වෙන ඒ ආසනයේදීම සෞකලස් නැසා මහා රහත් භාවයට පත් වීම දාලා ඊළඟ තා මේ සම්බන්ධව දීර්ඝ විස්තර සඳහන් කරන්න දැත. ඒකට කාලේ මැදි වෙනවා. විශේෂයෙන් දැන් කල්පයක් විනාශ වෙලා නැවත ආරම්භ වීමේදී සිදුවේ ඇති කියනත් අපි කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ ඉහළ බ්‍රහ්ම ලෝකවල ආශ්‍රය ගෙවනා වූ බ්‍රහ්මයෝ අර අලුතෙන් හටගත්ත බ්‍රහ්ම ලෝකයක පහළ වෙනවා. එතනින් නැවත දිව්‍ය ලෝකයට එනවා. නැවත මේ මනෝලෝක තලයට එනවා. මනෝලෝක තලේ වට ඒ කාලයේදී ඝන අන්ධකාරයි. ඒ ඇත්තන්නේ ශරීරා ලෝකෙයි තිනවා. ඒ ඇත්තෝ ප්‍රීති ආහාර කරගෙන ආසය හැදෙන්නේ. ආයුෂ් ප්‍රමාණය අසංකේයයි. ඉතින් ඒ ඇත්ත එක්කෙනෙක්ම තවත් හිතෙනවා තවත් අයාවත් හොඳයි තවත් අයාවත් හොඳයි එනවා. බොහෝ දෙනෙක් එනවා කෝටි ගණන් එනවා. ඇවිල්ලා ආකාශචාරීව ප්‍රීති ආහාර කරගෙන මේ පොළොව තලයේ ආශ්‍රයයට එනවා. ඒ එන්න අතරේදී මේ ඇත්තන්ගේ ආලෝකයට පේනවා මේ පොළොව තලයේ මිදිලා තියෙන ගිතෙල් මන්දියක් වෑන්නේ බොහෝම රසමියුරු ආහාරයක්. බොහොම මිහිරි වගේ මිහිරි. ඒක ලෝණ ජාති කෙනෙක් ජීවගාල බලනවා සස වැටෙනවා. ඒ කියන්නේ පෙර ජාතිවල ආහාරයට ගිජු කෙනෙක් තමයි මුලින් මේක කරන්නේ. එයා තමයි මේක කටේ ගෑම බොහොම ප්‍රණීතයි. අනිත්‍යයද කියලා ඒක අනුභව කරන්න පටන් ගන්නවා. අන්තිමේදී ඒක ක්‍රමයෙන් අවශ්‍ය වෙනවා. දීර්ඝ කාලයකින් පසු තවත් කාලයක ඇති වෙනවා පටවි රසය කියලා එකක්. ඒකත් අනුවාගේ මී පැණි වාගේ මිහිරි. ඒකටත් ගිජු වෙනවා. තාත්කාලික පහළ වෙනවා බදානතා කියලා වැල් වර්ගයක්. ඒකත් බොහොම මිහිරි. ඒකත් අනුභව කරන්න පුරුදු වෙනවා. ওই නීත යනාතරේ ඇත්තන්ගේ ඉනේ තේතෝ මේ පොළොව තලයේ ඇති වෙනවා සුවන් ජාත ඇල් වර්ගයක්. දී කොතු නැ නියුදු නැ ඒවට අවශ්‍ය දෙයක් නැ කත්ත ගත්ත කරල් නැත හැදෙනවා මේ මොහොතේම. ඒක බොහොම මිහිරි. හිතේ මන්දේ වාගේ බොහොම මිහිරි. ඒකට කැමිට කුරුදු වුණා ඒ මිනිස්යන්ගේ ඒ උපපාදික මිනිස්යන්ගේ సంతාන ඕලාරික වෙනවා. ඒ වගේම ඒව අනුභව කරන්නේ නැත්නම්ගේ ශරීරේ ඕලාරික වීමෙන් ආසෙන් යන්න බැරි වෙනවා. ශරීර ආලෝකයත් අතුරු දාන් වෙනවා. ඒ වගේම ඒවා ශරීරයෙන් පාවෙන්න ආසෙන්ම දොරටුත් පහල වෙනවා. අදෝ මාර්ග පහල වෙනවා. කුරු ජාතිවල ස්ත්‍රීන්ට ස්ත්‍රී බව පුරුෂයන්ට පුරුෂ බව ඇති වෙනවා. එනිසා යැත්තන්නේ ආරක්ෂක ස්ථාන අවශ්‍ය වෙනවත් ලැබෙනවා. ඔය ඇත්තේ හරියටම මැදින්පුර පසළොස්වක පොහොව දවසේදී සූර්ය මණ්ඩලය උදා වෙනවා. ඔක්කොගේම సంతාන අවදි වුණා. හැමෝම කිව්වා හරි වාසනාවයි හරි වාසනාවයි හරි සූර්ය භාවයට විපත් වුණා නේද කියලා. ඒ මණ්ඩලය සූර්ය කියලා නමක් දීුවා. ඒක ඇඳා වෙනකොට බැලලා යනකොට තවත් මේ වාගේ මුරුදු මුලක් ආමේ ආඥා ඒ කියන්නේ වර්ණී ඇති රසයේදී බොහොම මුරුදු දෙයක් පහළ වේවා. එතකොටම චන්ද්‍ර මණ්ඩලය උදා වුණා. ඒකට තමංගේ කැමැත්තන් උපාවේ නිසා චන්දෝ කියලා ඇති වුණා නම. අන්නේ දක්වාම ලෝකේ ඇදමින් පැවිතිච්ච කාලයයි දිවක් ආසංක කාලයයි. ඊළඟට තමයි ඉතින් මනුෂ්‍යෝ ගෙවල් දරවල හදාගෙන අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිපදවාගෙන ඊළඟට ආහාර පාන සම්පාදනය කරගෙන අලිවලන් සකස් කරගෙන ඒවා යාප්‍යාගෙන කැමැට පුරුදු වුණේ. අන්තිමේදී කොටස් බෙදා ගන්න පටන් ගත්තා. මොකද වෙන දවසල කරල් කඩා ගත්තාම ගන්න දේ තේනවා හැදෙනවා. නමුත් ඊට පස්සේ ගන්න කරල් නැවත හැදෙන්නේ නැහැ. එනිසා කවුරුත් එක ඒකමතිකව ලංගාල වැල් නැදලා ඉදන් වෙන් කරගත්තා. වෙන් කරගෙන ඒවා පරිභෝග කරනකොට එක්කෙනෙක් ඕල ජාතික මිනිහෙක් අන්සතු දෙයක් ගත්තා. දෙතුන් සැරයක් ආවාද කළා. අන්තිමේදී උන් ගාගමන ගන්න පටන් ගත්තා. හේතුයෙන් හේතුණා අපට අනුශාසනා කරන්නේ කොහොනේ කියේ. එනිසා ඒ කාලීතියේ සෙනුමින් දනුමින් උගත් කෙනෙක් පත් කරගත්ත මහා සම්මත රජ කියලා. ඒ මහා සම්මත රජතුමාගේ නම ඇතුනේ ශාස්ත්‍රීය කියලා කෙත් පාලනය කරන නිසායි. කෙත් පාලනය නිසා එතුමාගේ වංශේ ශාස්ත්‍රීය කියලා ඇතුවා. ඔය අතර තවත් කාණ්ඩයකට ප්‍රවේශ වූ ආත්ම තේනෝනේ කාලේ ඕපපාතික වෙන උපන්නේ ඒ ඇත්තන්නේ තුනානේ අපි හිතේතනේ බමලෝ යන්නට ඕනේ කියලා වනගත වෙලා ධාන වඩනවා. ධාන වඩන කොට ඒ ඇත්තන්නේ කියන අජ්ජායක කියලා. ඊළඟට සමාන කෙනෙක් ධාන වඩන්නේ බැරුව නැවත ගමට එනවා. ඒ ඇත්තන්නේ කෙනෙක් පහා තඹු වර්තයෙන් කියලා බ්‍රාහ්මණ කියලා නමක් ඇති වුණා. ඔය අතර එක එක කටයුතු සඳහා යෙදෙන අර වී වර්ග නැත්තම් හැල්වී වර්ග වෙළඳාමිය නැත්තු ඇති වුණා. ඒ ඇත්තන විශ්ව කියලා නමක් ඇති වුණා. කවයෙන් ගෙවල් හදන අය හැලිවලන් හදන රජවියේ නය ඕගොල්ලෝ ශුද්‍ර කියලා හඳුන්වුණා. මේ එකම වර්ගයේ මිනිස්සු වංශ වශයෙන් බෙදී ගිය ඇති කෙනෙක් බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී පාදා දුන්නා. අන්තිමේදී අනුපිළිවෙලින් මේ මිනිස්යන්ගේ సంతානවල කැලේසුන් වැඩි වීමෙන් අකුසල් වැඩි වීමෙන් ඔය කියන අසංකේයාස දාන බහල දීර්ඝ කාලයේ කැවැමෙන් තමයි දසවර්ෂයට බර විනාශ වෙන්නේ. මේක බුදුරජාන් වහන්සේ පහදා දුන්න ලෝක ස්වභාවය. හේතුඵල ධර්ම ස්වභාවය කෙනෙකුම අවනවා නෙමෙයි කෙනෙක් කරනවා නෙමෙයි කෙනෙකුගේ වරක් ප්‍රසාදයක් නෙමෙයි කෙනෙකුගේ සාප කිරීමක් නෙමෙයි. සත්‍ය సంతාන තුල පහළ වෙන කුසල් හේතුයෙන් වැඩි දියුණු වෙනවා අකුසල් හේතුයෙන් පරිහානියටපත් වෙනවා. මේ නිසා සරුවක් යනවා ඇසේ දේශනා කොටවා දාලා මේ වෙනස් වීම නැවත නැවත වෙනස් නොවනකතරටපත් කරන්න සමතේ ලෝකයේ තියෙන්නේ. නමුත් තම තමන්ගේ సంతාන තුළ දියුණු කරගන්න සීල සමාධි ප්‍රඥා ගුණ මහිමේ නිසා මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වීමට පුළුවන්කම ලැබෙනවා. එනිසා තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොටවා දාලා ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුනං දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිණිම්බුතෝ. සරුවක්යන් වහන්සේ මේ වාසියල්ල තේරුම් ගත් ආબોධ කරගත් සයම්ඥානි ආબોධ කරගෙන තමන් වහන්සේ ක්ලේශ පරිණිවාණයෙන් තෙන්වන් පිරිනුණා කියන්නේ බුදු වුණා. දෝතුරා බුදු වුණා. බුදුලා තමන්ගේ පැතුම නිසා ලෝකේට ආબોධ කරන්න අවුරුදු 45ක් වැයම් කළා. ඒ අවුරුදු 45 මුළුල්ලේම දේශෝ අමාදාමින් සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන සතර දුකින් අත්මිනේ වෙනස් වෙන ලෝකයෙන් එතෙර වේ වෙනස් නොවන සදාකාලික ශූන්‍ය වෙන හමා මහ නිවන සාක්ෂාත් කළා. මෙන්න මේක නිසා සාරුවක්යන් වහන්සේ මේ දේශනා තුලින් බලාපොරොත්තු වන්නේ ලෝක සත්‍යයට සැබෑ තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවයන් අවබෝධ කරවා දෙයින දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් කරන ක්ලේශ පරිනිර්වාණේ ස්කන්ධ පරිනිර්වාණේ කියන කෙලෙසුන් නැසීමත් ස්කන්ධ බර වහා ගැනීම කියන අවස්ථා දෙකට පත් වෙන ඇතේට අමා මහ නිවන අවබෝධ කරවීමයි. ඉමේ සරුවක්යන් වහන්සේගේ දේශනා තුලින් අදාපි මේ කෙටි හැඳින්වීමක් කෙලේ පසුගිය දවසක සාකච්ඡා කිරීමේදී මට අහන්න ලැබුණ මේ කල්ප විනාශයේ ලෝක විනාශයේ සම්බන්ධ කරුණු තව තව මහ ජනතාවට දැනගන්න සැලැස්මුත් හොඳයි කියන මේ ආරාධනය. එනිසා අද මේ කාරණේ ඉදිරිපත් කරන්න යෙදුනේ. නැත්තම් මොනතරම් ධර්ම දේශනා අපට තව තියෙනවද? ඒ සීලම දේශනාවන් සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශනා වූ සුවිසුද්ධ දේශනා බැවින් අපි යන අවස්ථාව ගැන නැවත සැලකා බලනවා. ඇත්ත වශයෙන් මේ කාලයේ තුනම ධර්ම දේශනා දී තියන්නේ නැහැ අසනීප කන් නිසා එක්තැන්දී කොහොම වීර්කව මගේ කටයුතු කරගෙන ඉන්නේ. ඉතින් මේ අවස්ථාව මේ දායක සමිතිය බලවත් ඉල්ලීම නිසා විශේෂයෙන් අවිගයම් නැමෙතුමත් මේ මැතිණියක් දෙන්නාගේ උනන්දු නිසා මේ ධර්ම දේශනාවට අපි ඉදිරිපත් වුණා. හැබැයි තවදුරට මේ වාගේ දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සසුනේ කාලයේහි මේ සම්බන්ධව අපි නිතර සාකච්ඡා මේ ධර්ම දේශනාවේ ආරාධනා එවන බැවින් ඉන්නේ තැනින්දගෙන ධර්ම දේශනා කරන්න හැකිනම් කොච්චර පහසුවක් වේවිද කිය. ඒකටත් අවස්ථාව සැලසේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දැන් අද මේ දේශනාවේ අතුමුණ විශේෂයෙන් මගේ ජන්මදිනය කියලායි බොහෝ දෙනා හිතන්නේ. ජන්මදිනය කියන එකේ තේරුම අත්වාසයම දුක්ඛ සත්‍යයක් පහළ වීම නේද? දුක්ඛ සත්‍ය පහළ වීම තමයි පරිසන්දි ගැනීම. මව කුසෙන් දිවීම. යාගින ඊළඟට බේහෝතම් පටන් ඉතින් ජීවත් කරවීම. ඔක්කොම දුක්ඛ සත්‍යයි. අවුරුදු 75ක් ජීවත් වුණා කියන්නේ දුක්ඛ සත්‍යයක් පරිහරණය කළා. ඒ දුක්ඛ සත්‍ය අද නෙමෙයි කල්ප කෝටි අසංඛ්‍ය ගණන් තිස්සේ මේක අදාදා තමයි ඇවිල්ලා තියෙන්නේ. එකේ දේන් නෙමෙයි අනන්ත අපරිමාණ දුක්ඛ ධර්මයන්ට පාත්‍ර වෙමින් අනන්ත පරිමාණ සැප සම්පත් වලට පාත්‍ර වෙමින් තමයි මේ ස්කන්ධ පරිහරණය දිගට වෙන්නේ. නමුත් අපි අද සසුන්ගත වෙලා බුදු සසුනට උර දීලා ඉදී සසුන් පිළිවෙත් පුරන්නේ මෙන්න මේ විනාශ වෙන ලෝකයෙන් එතෙර වේ විනාශ වෙන සදාකාලික අමා මහ නිවන් සුව කෙනිටයි. අතවාසේ මගේ ජීවන චරිතය ගැන මම විස්තර කරන්න මෙතෙන්දී කාලය ගන්නෙත් නෑ කැමැත්තකුත් නෑ. කුඩාම කාලේ අතදරුවා කාලේ මට හිතෙන තෙවන මං කෙටි කාලයක් ජීවත් වෙන්නේ මං මහාන වෙන්න ඕනේ මං මුලින් හිතේ තැනට යන්න කියලා. මුලින් හිතේ තැන හිතද තේරෙනවා. කියා ගන්න තේරෙන්නේ නෑ. ඊළඟට ඉතින් අකුරු කරන කාලේදී මගේ වැඩිම සහෝදරයාට අකුරු කියන්න නැකතක් තිබුණේ. ඒ නෙලදර මම ඉස්සරහට යන අකුරු කියේ. එවාගේ අධ්‍යාපන කාලයේ දක්ෂතාවෙන් ඉගෙන ගත්ත නිසා මගේ ගුරුවරු මට බොහෝම හිතවත් උපකාර කළා. උසස් අධ්‍යාපන ආයතනයේ දාන්න මාව සූදානම් කරලා තිබුණා. මං කව මට එපා. මං පැවිදි වෙන්න ඕනේ. පාසල් ළමුන් මට කිව්වා අපිට ඉතා හොඳ ගුරුවරයෙක් කියලා ඇයිනේද කියලා. මං කව නෑ මං ගුරුවරයෙක් වෙන්නේ නෑ මං පැවිදි වෙනවා. ඒකට සුදුසු අවස්ථාව ලැබුණා. වාසනාවේදී සිල් සමාදන් වෙන්න පුරුදු වුණා වැඩි කියන්නේ එක. පුරා කාලී පටන් ආගමනුකූලව ජීවත් වුණා. ආරණ්‍ය සේනාසනයේ සම්බන්ධ වුණාට පස්සේ වනාත්ම උනන්දුවෙන් ඒ කටයුතු දෙන්න අපට අවස්ථාව ලැබුණා. ඒ නිසාම පැවිදි වීමේ අවස්ථාව භාග්‍ය උදාපත් වුණා. පැවිදි වෙනාට මම හිතන අවුරුදු 57ක් පිරලා තියෙනවා. ඉදරින් ඇවිල්ලා අවුරුදු 58ක් තියෙනවා. කවදාකවත් නැවත ආපසු ගෙදර යන්න හිතුවේ නැහැ. කවදාකවත් හිතේ පසුබට වීමක් ඇති වුණේ නැහැ. කවදාකවත් මං අනුන්ව දොස් කියලා නැහැ. අනුන් හෙලා දැකලා නැහැ. අනුන් තෝරන කරලා නැහැ. එවාගෙම කවදාකවත් කෙනෙකුට මං වෛර කරලා නැහැ. අනිත්‍යයට කොයිතරම් දැනවත් දෙනවත් දොස් කියවත් මං ගණන් ගන්නේ නැහැ. ඇත්තමයි මෛත්‍රී කරනවා. ඒ තරමට අපි හිත හදාගෙනයි සසුන් පිළිවෙත් පුරන්නේ ඉදිරිපත් උනේ පිළිවෙත් පුරන්නේ. ඉතින් ඒ කාලය තුල ගෙවිසි කාලය තුල අපි මේ වගේ මතකයි. ඒ ගතවිසි කාලය තුල හොඳම ගුරුවරයා අපට ලැබුණා. හොඳ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අපට ලැබුණා. හොඳම වාසනාවන්ත පුණ්‍යවන්ත දායක මඬුලු අපට ලැබුණා ගියේ ඒ හැම දිනාගේ උපකාර පිට ඇතුව අපි මෙතෙක් කල් සසුන් පිළිවෙත් පුරාගෙන ඉදිරියටම ආවා. සංස්කාරයන්ගේ ස්වභාව ඇති තමයි මේ අසනීප වෙනවා, ලෙඩ දුක් වෙනවා, ඉවත්ෙන් අනිවාර්යයි. ඒවා කාට සාධාරණයි ලෞතර බුදුනත් අසනීපකම් ඇති වෙලා තියෙන රාතන් වහන්සේලාටත් තියෙනවා. ඒ නිසා ඒවා පොදු සිදුවීම්. ඒවා ගැන අපි සංවේගී වෙන්නේ අවබෝධ කරගන්න තමයි මහන්සි වෙන්නේ. එනිසා අද මේ ධර්ම දේශන අවස්ථාව මේ පිටර කවදාකවත් මේ ස්ථානේ මෙහෙම කරලා නැහැ. ඒ වගේ සාරෝ රාත්‍රික දේශනාවක් නැත්තම් පැයක තරම් දේශනා කරලා නැහැ මෙතන. සුළු වේලාවක් කැභාගයක් ඉනාලි 40ක් තරම් තමයි කෙටි කාලික දේශනා කරන්නේ බොහෝ සෙයින් වස් අවසාන පින්කම් වල. නමුත් මේ දවසල මේ අර මුලින් සඳහන් කළ තවන මේ වටේට නාගසර මල් පිපිලා ගම පරිසරයේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. ඉතින් ඒ කාලේ අවස්ථාවක මෙහෙම මේ ධර්ම දේශනාවක් මෙතෙන්දී පවත්වන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එසේ නමුත් පසුගිය දවසේ මට බණ කියන්න අවස්ථාවක් ලැබුණා. එදා මම හොදටම ගිලන් වෙලා හිටියේ. ඒ කියන්නේ ශරීරයේ රුධිර තීරණ අන්තිමට දාලා තිබුණා. මට බණ කියා ගන්න අපහසු වුණා. ඒ නිසා වෙන ස්වාමීන් වහන්සේ නමක් ලවා බණ ටික දේශනා කිරීම මම ඊට මුලින් විනාඩි 5ක 10ක තරම් කෙටි අනුශාසනාවක් නැදට ගියා. අදට ගිහින් බැලුවාම දොස්තර කෙනෙක් ඇවිල්ලා පරීක්ෂා කළා. හොදටම ප්‍රශ්න වැඩි වෙලා. ඉතින් දෙහෙත් අරගෙන තමයි ආපසු එන්න සිද්ධ වුණේ. ඒ වගේ මේ දිග දේශනා කරන්න සමහර විට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අද මේ අවස්ථාව කලසා ගත්තා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. උදේ පාන්දරම ප්‍රතිකාර සලසාගෙන මේ ආවේ. එනිසා මෙතෙක් වේලා පින්නතුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නයේ පිළිගත්තා. ඉනි අරගෙන ඉතාම ගෞරවයෙන් පහන් පූජා කරලා මල් පූජා කරලා සුවඳ දන්වලා ඊළඟට ධර්මාසනයේ වඩා හිඳුවලා බොහොම ගෞරවයෙන් සීලයක පිළිලා මෙතෙක් වේලා මේ දේශනෙට සවන් දුන්නා. ඇත්ත වශයෙන්ම මේවා අහන්න තව තවත් දැනගත යුතු දේවල් රාශියක් තියෙනවා. මේ නැවත නැවත සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ආબોධ කරගන්න මම ආරාධනා කරනවා. මෙතෙක් වේලා කුසින්මේ පැවැත් වූ ධර්ම දේශනාව තුළින් යන්තා කුසල සම්භාරයක් හිතේ පහළ වුණා නම්, සවන් දීමින් යන්තා කුසල සම්භාරයක් පහළ වුණා නම්, ඒ සියල්ලම ලෝකරා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දෙසූ දේශනාවක් ගැන හැඳින්වීමක් බැවින් ලෝක පිහිට වෙන ලෝපාලමී වදාළ සරුවක්යන් වහන්සේගේ සේපාද පස්මූලේ මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් වේවා කියලා අපි ගෞරව කරනවා. නාලෝතරාසේ සද්ධර්ම දාතු ඉදිරියේ ධනම් පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්නය ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. මේ දේශනා කරන කාලයේ තුලදී අපි දෙපාර්ශ්වයේම සංකාන තුල පහළ වූ නාම රූපේ ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි. ඇතේමින් නැතේමින් නිරතුරු පෙනුනා දුකයි. කැමැති කැමැතිසේ නොපවතී ගිය අනත්තාය පිළිකුල් බැවින් අසුබයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සියලු සංස්කාර පරමාර්ථ වශයෙන් ඊළෙන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකෙම කර වූ නිස්සරණ විවේක අසංක සමථාර්ථයෙන් සමන්වාගත වන සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිදුමින් ආબોධ කරගන්නේ සමුදේ සත්‍යය ප්‍රහාණ කරමින් ආબોධ කරන, නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් අරමුණු කර ආબોධ කරන, නීඥාන හේතු දර්ශන අධිපත්‍යාර්ථයේ සමන්වාගත වන ආර්ය අෂ්ටාංග මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ආબોධ කරන ලද මේ ගාම්භීර වූ දැකීමට දුෂ්කර බැවින් දුර්දශ වූ, ආબોධ කිරීමට දුෂ්කර බැවින් දුරනුබෝධ වූ, එසේ නම් ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් දැසගත නොහැකි බැවින් අතර්කාවචර වූ, අතිශයින් සියුම් බැවින් ප්‍රණීත වූ, එවැගේම නුවණැති උතුමන් විසින් ආબોධ කළ හැකි බැවින් පඬිත වේදනීය වූ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි දෙපාර්ශ්වයටම අජරාමර සාන්ත අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් වේලා රැස්පත් කරගත් සීල කුසල සම්භාර ධර්මයේ සින්වා සෑම දිනාටම පාරමිතා බාටපත් වී මෙලෝ පරලෝ ජාගන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට වදාළේ ගාමිනී චතුරාරි සත්‍ය ආબોධෙන් අමා මහ නිවන් සෝමත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ අපව හදා වදාගත් ආදරණීය දෙමව්පියන් දෙදෙනාට අපට නිවන් මඟ ආලෝකමත් කර දුන්නේ අති පූජනීය ආචාර්ය උපාධ්‍යාය නිමහිමියන් වහන්සේලාට. මේ සීල කුසල සම්භාරය අක්කීමෙන් යුතුමන් වහන්සේලා ලෝතුරා බුදුබාලබස්වා කියලා ගෞරව කරා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.